بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් سبح اسم ربك الأعلى الذي خلق فسوى والذي قدر فهدى والذي أخرج المرعى فجعله غثاء أحوى سنقرئك فلا تنسى إلا ما شاء الله إنه يعلم الجهر وما يخفى ونيسرك لليسرى فذكر إن نفعت الذكرى إتا أساس أو نوبي පරමාධිපතියාණන්ගේ නාමය පවිත්‍ර කරව. ඔහු කවරෙකුද යත් සියලු දේ මවා හැඩගැස්ුවේය. ඔහු කවරෙකුද යත් සියලු දෑ නිර්ණය කර යහමඟ පෙන්විය. තවද ඔහු කවරෙකුද යත් තනබිම් පිටකලේය. පසුව එය වියලුණු තද කළු පැහැති කොළරොඩු බවට පත්කලේය. අපි නුඹට අල් කුර්ආන් පාඨයන් ඉදිරියේදී පාරායණය කර පෙන්වන්නෙමු. එවිට අල්ලාහ් අභිමත කළ දේ මිස වෙන කිසිවක් නුඹ අමතක නොකරයි. සැබවින්ම ඔහු විවෘත දෑ හා සැඟවි තිබෙන දෑ ගැන දන්නේය. ඊටමත් පහසු දෑ අපි නුඹට පහසු කර දෙන්නෙමු. එම නිසා සිහිපත් කිරීම ප්‍රයෝජනවත් වේ නම් සිහිපත් කරව. سيذكر من يخشى ويتجنبها الأشقى الذي يصلى النار الكبرى ثم لا يموت فيها ولا يحيا قد أفلح من تزكى وذكر اسم ربه فصلى بل تؤثرون الحياة الدنيا والآخرة خير وأبقى إن هذا لفي الصحف الأولى صحف إبراهيم وموسى කවරෙකු අල්ලාහ්ට බියවන්නේද? ඔහු අනුශාසනාව සිහිපත් කර එමගින් ප්‍රයෝජනය ලබයි. ඉතාමත් අභාග්‍යවන්තයා එයින් එනම් එම අනුශාසනාවෙන් වැළකී සිටි. ඔහු කවරෙකු දෙයක් මහා ගින්නට පිවිසෙයි. පසුව ඔහු එහි මරණයට පත් නොවේ, ජීවත්ද නොවේ. යමෙකු තම චේතනාවෙන් හා ක්‍රියාවෙන් පවිත්‍ර වී තම පරමාධිපතියාණන්ගේ නාමය සිහිපත් කර සලාතේ ඉටු කරන්නේ නම් සැබවින්ම ඔහු ජයග්‍රහණය කරයි. එහෙත් අල්ලාහ්ටත් කියාමත් දිනයටත් ප්‍රමුඛත්වය ලබා නොදී නුඹලා ලෞකික ජීවිතයේ තෝරා ගන්නෙහුය. එලව ජීවිතය මෙලව ජීවිතයත් සමග සසඳන විට එය අතිශ්‍රේෂ්ඨය. එය සදාකල් පවතින එකකි. සැබවින්ම මෙය එනම් මෙම සූරාවේ සඳහන් අනුශාසනාවන් අල් කුර්ආනයේ පමණක් නොව පෙර පහළ වූ පුස්තකයන්හිද සඳහන් වැත. එනම් ඉබ්‍රාහීම්ගේ හා මූසාගේ පුස්තකයන්හි